ජිනීවා යෝජනා පිළිබඳ විවාදයේදී රාජිත සේනාරත්න ඇමතිතුමා කියන විදේශීය විනිශ්චයකාරවරුන් යුද අපරාධ අධිකරණයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. රූපවාහිනී විවාදයේ අජිත් පී පෙරරම ඇමතිතුමා කියනවා විදේශීය විනිශ්චයකාරවරුන් යුද අපරාධ අධිකරණයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. අමාත්‍ය මනෝ ගණේෂන් ඇමතිතුමා කියනවා සිංහල ජාතිවාදී බොරු ප්‍රචාර ගෙනියන විදේශීය විනිශ්චයකාරවරුන් ගෙනෙන බවට හැබැයි ඒක බොරුවක් කියලා. හැබැයි ජනාධිපතිතුමා මේ යෝජනාව සිංහලට පරිවර්තනය කළ සර්වපාක්ෂික සමුළුවට ආපු නායකයන්ට බාර දුන්නා. ඒ පරිවර්තනේ මම 6 වෙනි පරිච්ඡේද අධිකරණ පද්ධතියේ මේ සම්බන්ධව පිහිටුම් ලබන අධිකරණ යාන්ත්‍රණයට සහ විශේෂ නීති උපදේශක කාර්යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහ වෙනත් විදේශීය විනිශ්චයකාරවරුන් විත්තීය නීතිඥවරුන් සහ බලයලත් අභිචෝදන නීතිඥයින් සහ විමර්ශන නිලධාරීන් විදේශීය විනිසුරුවරුන් යුද අපරාධ අධිකරණයේ නඩු අහන්න එන බව දැන් කියන්නේ අපි නෙවෙයි. දැන් ජනාධිපතිතුමත් කියනවා.